අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි නෙවාඩා විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල භාවනා වැඩසටහනයි අදත් මේ සංවිධානය කරලා මැනවින් පවත්වාගෙන යන්නේ. අද දින මේ වැඩසටහන සඳහා විශේෂයෙන්ම දායකත්වයේ දරනවා ජයන්තා වික්‍රමතිලක මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙනවා තමන් නමින් මියගිය දෑවර දෙමව්පියන්ට, ජස්ටින් වික්‍රමතිලක මහත්මාට, ජැනට් වික්‍රමතිලක එමෑණියන් ඇතුළු, ඒ වගේම සොෆායා කියන සියා අත්තම්මාට, ඒ වගේම චතුරද සිල්වා කියන ඥාති පුතුණුවන්ට, එයාටත් පුණ්‍ය ආනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. එනසයි පින්වත් මෑණියන්ගේ ඒ යහපත් බලාපොරොත්තු ඉටු වේවා කියන ප්‍රතුමත් ඇතුව අප මේ වැඩසටහන සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. ඉතින් අද දින විශේෂන මේ අවස්ථාවේ භාවනා වැඩසටහනයි තියෙන්නේ. ඉතින් පින්නතුන් දන්නව භාවනා මේක තියෙන වැදගත්කම පිළිබඳව බෞද්ධයන් වන අපේ ප්‍රධාන වශයෙන්ම පින්කම් තුනක් සිදු කරනවා. ඒ තමයි දාන, සීල, භාවනා කියලා. දානෙන් කරන්නේ පරිත්‍යාගය දිනු කිරීම, සීලෙන් කරන්නේ අපේ කායික වාචික සංවරය ඇති කර ගැනීම, භාවනාවෙන් කරන්නේ මානසික සංවරය ඇති කර ගැනීම. ඒ භාවනාවත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා, සමත විපස්සනා කියලා. එතකොට බෞද්ධ නාමයෙන් අපි කුමන දෙයක් කළත් අපේ බලාපොරොත්තුව තමයි සිත පිරිසිදු කර ගැනීම. සචිත්ත පරියෝදපනං කියලා ධර්මයේ සඳහන් වන ආකාරයට බුදුදහමේ ප්‍රධානතම අනුශාසනාවක් තමයි සිත පිරිසුදු කර ගැනීම, නැත්නම් සිත සංවර කර ගැනීම. ඇයි අප සිත පිරිසුදු කරගත යුත්තේ? අපේ තියෙන ජීවිතයේ ප්‍රධානතම බලාපොරොත්තුව තමයි සතුටෙන් ජීවත් වීම. සතුටෙන් ජීවත් වෙන තමයි අපි ජීවිතේ හැමදේම කරන්නේ. කුඩා කාලේ පටන් කුඩාම කාලේ අපි සෙල්ලම් කළානේ. ඒ කුඩා කාලේ සෙල්ලම් කිරීමේ පටන් අධ්‍යාපනය ලැබීම, ඒ වගේම වෘත්තීය ජීවිතයට පිවිසීම, ගිහි පෙනුතුන් හැටියට මේ පෙනුතුන් ආවා විවාහ වීම, දරුවන් ලැබීම, ධනය, මේ හැම දෙයකින්ම අපේ බලාපොරොත්තුව තමයි ජීවිතයේ සතුට සැනසීම. අනේ ගමන් මාගේදී සාමාන්‍ය අපේ ජීවිතයේ සතුට ලබන දේවල් වලදී අපි බාහිර දේවල් ලං කරගෙන තමයි සතුට බලාපොරොත්තු වෙන්නේ. යම්කිසි බඩු භාණ්ඩ හෝ පුද්ගලයන් ළඟා කරගෙන තමයි අපි සතුට ඇති කරගන්නේ. හැබැයි ඒකේ ලක්ෂණය තමයි ඒකේ සතුටක් තියෙනවා. හැබැයි ඒ සතුට රඳා පවතින්නේ බාහිර දෙයක් මත. බාහිර දෙයක වෙනස් වීමෙන් ඕන වෙලාවක සතුට වෙනස් වෙන්න පුළුවන්. අපි කැමති විදිහට තියෙනකන් ඒකේ සතුට තියෙනවා. හැබැයි ඕනෑම වෙලාවක ඒක වෙනස් වෙන්න පුළුවන්. බාහිර දෙයක් පුද්ගලෙක් විතරක් නෙවෙයි, වැඩි දෙයක් තමයි අපේ ශරීරය මත හරිනම් අපේ සතුට තියෙන්නේ. ඒ සතුට ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. අනේ නිසාම තමයි අපේ දෛනික ජීවිතයේ සතුට නිතර නිතර වෙනස් වෙන්නේ. ඒ සතුට දුකක් බවට පරිවර්තනය වෙන්නේ. අනේ එවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සැබෑලෙසම සතුට ලබන ක්‍රමයක් අපට දේශනා කළා. අපි සැබෑලෙසම සතුටක් ලබනවා නම් ඒ සතුටේ තියෙන ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ සතුට වෙනස් වෙන්න බෑ. ඒ සතුට එන්න අඩු වෙන්න බෑ. ඒ සතුට බාහිර දෙයක් මත රඳා පවතින්න බෑ. සතුට පිටින් පිට වෙනස් වෙනවා නම්, සතුට එන්න එන්නම අඩු වෙනවා නම්, සතුට බාහිර දෙයක් මත නරඳා පවතින්නේ. ඒක සැබෑ සතුටක් නෙවෙයි. නම් සාමාන්‍ය ජීවිතය අපි කරන දේවල් වලින් ලබන සතුටේ ලක්ෂණය තමයි ඒ පිටින් පිට වෙනස් වෙනවා, ඒ බාහිර දෙයක් මත රඳා පවතින්නේ. ඒ එන්න එන්නම අඩු වෙනවා ඇතැම් විට. එතකොට බුදුදහමෙන් අපට සතුට ලබා ගන්න මාර්ගය ලෙස දේශනා කළේ අපේ හිතේ තියෙන කෙලෙසුන්ගෙන් හිත මුදවා ගැනීම. අන්නේ හිත පිරිසිදු වෙච්ච පමණට තමයි සැබෑ ආධ්‍යාත්මික සතුට අපට ලැබෙන්නේ. අන්නේ සතුට ලබන ක්‍රමයේදී එකතකින් අපි දානෙන් පරිත්‍යාගශීලීත්වයෙන් සතුට ලබනවා. ඊළඟට අපි සිල්වත් වීමෙන් කාය වාචික සංවරයෙන් සතුට ලබනවා. ඊළඟට භාවනා කිරීමෙන් අපි සතුට ලබනවා. දානයෙන් සිදු කරන්නේ හිතේ තියෙන දැඩි ලෝභය අනු කර ගැනීම. ඒ දානය පරිත්‍යාගශීලීත්වය ධර්මයේ තුල සඳහන් වෙනවා. ප්‍රධාන වශයෙන්ම බෞද්ධයන් වන අපට තියෙන ප්‍රධානතම ඉගැන්වීම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි දානය නැත්නම් පරිත්‍යාගශීලීත්වය අත්හැරීම කොතනට දෙන්නේ, මොන අංගයට දෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොන අංගයටද අත්හැරීම එන්නේ? සම්මා සංකප්පයට. නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා. අනෙතෙන්ට තමයි අත්හැරීම රිනන්සියේෂන් එක කියලා එක ඉන්නේ. දොර මෛත්‍රියත් මේකේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. මෛත්‍රිය කොතෙන්ද දෙන්නේ? සම්මා සංකප්පයේ තියෙන අව්‍යාපාද සංකප්පයට. එතකොට අපි කරන හැම කුසලයක්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළට ස්ථානගත වෙන්නට ඕන. මෙන්න මේක තමයි සැබෑලිසම් අපි දහමට ආවාද කියලා බණ ලක්ෂණය. එතකොට දාන සීල දෙකෙන් අපි ශක්තිමත් වෙලා ඊළඟට භාවනාවට යන්නේ. භාවනාව තමයි වේගයෙන්ම හිත කුසලයේහි දියුණු කරන ක්‍රමය. හිත පිරිසිදු කරන වේගවත්ම ක්‍රමය තමයි භාවනාව කියලා කියන්නේ. මෙඩිටේෂන්. මෙඩිකේෂන් ෆෝ මයින්ඩ්. එතකොට සිතට තියෙන සැබෑම ආහාරය බෙහෙත තමයි භාවනාව කියලා කියන්නේ. ඒ භාවනාවට අපට දාන සීල දෙකෙන් ලොකු උපකාරයක් ලැබෙනවා. එතකොට මේ භාවනාවේ පදනම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ. එතකොට වර්තමානයේ තුල සිත තියාගෙන සිත පිරිසුදු කරන ක්‍රමය තමයි භාවනාව කියලා කියන්නේ. ඒ භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ථ වික්ඛවේ ධම්මා අවිඤ්ඤා භාවේ තම්බා. කතමේ වික්ඛවේ ධම්මා අවිඤ්ඤා භාවේ තම්බා. සමතෝච විපස්සනාච. මේ ලෝකේහි ඉපදිච්ච නුවණැති කෙනෙක්ගෙන් නුවණින් ගන්න තියෙන ඉහළම ආනිසංසය තමයි භාවිතය තමයි සමත විදර්ශනා දෙක. ඒ දෙකටම පදනම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒක තමයි බේස් එක. ତେବେ සතිපට්ඨානය තුළ ඉඳගෙන ඒකාතකින් කුසල චේතනා දියුණු කරනවා සමතේ විදියට. අනිත් අතින් ප්‍රඥාව දියුණු කරනවා. සමතේ දියුණු කිරීමේදී වන්නේ එක කුසල අරමුණක දිග වේලාවක් සිත පවත්වා ගැනීම. ඒක මෛත්‍රිය තුළ වෙන්න පුළුවන්, බුදුගුණ භාවනා තුළ වෙන්න පුළුවන්, ධාතු මනසිකාරය තුළ වෙන්න පුළුවන්, ධම්මානුස්සති භාවනා තුළ වෙන්න පුළුවන්. භාවනා කමඨාන 40ක් බුදුදහම් තුළ තියෙනවා. මෙන්න මේ භාවනා කමඨානක දිග වේලාවක් සිත පවත්වා ගැනීමයි සමතෙන් කරන්නේ. වර්තමානයේ තුළ ඉඳගෙන එක කුසල අරමුණක දිග වේලාවක් සිත තියාගන්නවා. ඒක අපට ඉරියව් හතරදිම කරන්න පුළුවන්. දැන් කරණීයද සූත්‍රයේ දැක්වෙනවා තිට්ඨං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස් විගති මිද්දෝ කියලා. මෛත්‍රිය බහන වැනි කමටහන් සතර ඉරියව්වදිම කරන්න පුළුවන්. හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, වාඩි වෙලිනකොට, හාන්සි වෙල ඉන්නකොට මේ හතරදිම කරන්න පුළුවන්. හැබැයි අපි බොහෝ විට භාවනා කරනකොට මතක් වෙන්නේ වාඩි වෙලා කරන පරයන්ක භාවනාව. ඒක තමයි අපට පහසු සහ හිත දිගට පාචා ගන්න තියෙන ක්‍රමයක් විදිහට අපි භාවිත කරන්නේ. එතකොට සමතේ ලක්ෂණය තමයි හිත එක කුසල අරමුණක තියාගෙන ඒ කුසල අරමුණ තුළ ඉඳීම තුළින් හිතට එන පංච නීවරණයන්ගෙන් හිත මුදවා ගැනීම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණයන්ගෙන් හිත මුදවා ගැනීම. එතකොට මේ නීවරණ වලින් හිත මුදවාගත්තු පමණට අපේ හිතේ ආධ්‍යාත්මික සතුට වැඩි වෙනවා. කොච්චර වැඩි වෙනවද කිව්වොත් ආමාශයෙන් උපචාර මට්ටමට හරියට හිත සංසම් කරගන්න පුළුවන් වුණොත් ඒකෙන් අපි මේ මුළු කාම ලෝකෙම විඳින සුවයට වඩා ඉහළ සුවයක් එතෙන්දි භුක්ති විඳිනවා. මනස ලෝකයේ, දිව්‍ය ලෝක 6 කියන මේ මුළු කාම ලෝකයේම විඳින සුවයට වඩා ආධ්‍යාත්මික සුවයක් අපට විඳින්න පුළුවන් මේ හිත සමාධිමත් කිරීමෙන් ලබන නීවරණ දුරු කිරීමෙන් ලබන සුවයෙන්. එනිසා අපේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන කැමති නම් භාවනාව තමයි පාවිච්චි කරන්න ඕන. අපි ඇත්තටම අපට ආදරේ නම්, ඇත්තටම අපි අපට ගරු කරනවා නම්, ඇත්තටම අපි අපේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන කැමති නම් එක පැත්තකින් සමතයත් අනෙක් පැත්තෙන් විපස්සනාවත් වඩන්නට ඕන. මෙහිදී සතිමත් බව තමන් ඉන්න මේ වර්තමාන මොහොත ගැන උපරිම අවධානයෙන් ඉන්නට ඕන. හැබැයි වර්තමානය තුළ හිටියට විතරක් සම්පූර්ණම කෙලෙසුන්ගෙන් හිත මිදෙන්නේ නැහැ. වර්තමානයේ ඉඳීම තුළින් අපට උපරිම ලෙස රාග ද්වේෂ දෙකෙන් දුර වෙන්න පුළුවන්. හැබැයි මෝහෙන් දුර වෙන්න බෑ. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ ඉස්සරහා තියෙන රූපේ වර්තමානයේ තුළ ඉන්න කියලා නේ කියන්නේ. වර්තමානයේ තුළ ඉන්න කොට අපට රාග ද්වේෂ දෙකෙන් හිත මුදවා ගන්න පුළුවන්. හැබැයි මේ මොහොතේ මේ ඉස්සරහා තියෙන රූපයට හිත පිටවගෙන හිටියත් අපි ඉන්නේ අවිද්‍යාවෙන් ඉන්නේ. ඇයි මේ ඉදිරි පිට පේන රූපය අපි මේ තියෙනවයි කියලා කිව්වට මේ නිරුද්ධ වෙච්ච රූපයන් දිහා බලාගෙන මේ අපි ඉන්නේ. ඇසෙන් දකින රූපය හඳුනා ගන්න මොහොතෙහි ඒ දැන ගැනීමට පාදක වෙච්ච ඇසත් රූපය චක්කු විඥානයත් නිරුද්ධ වෙලා තියෙනවා. ඒ තේරුම් ගන්න වෙලාවේ අපි තේරුම් ගන්නේ මන විඥානය. හැබැයි සමත භාවනාවකදී අපි එකපාර විද්‍යාව දුරු කරන මාර්ගයකට යන්නේ, එකපාර විදර්ශනාට යන්නේ, එතෙන්දී අපි පුද්ගලයන් තුළ හරි, බුදුරජාණන් වහන්සේ පිළිබඳව හරි, ධාතු මනසිකාරය නැත්තම් දසසුබාදී කිසියම් කමඨහනක් අරගෙන අපි වර්තමානයේ තුළ අර විසිරලා තියෙන සිතේ අරමුණට ගන්නට වර්තමාන අරමුණක් අපි කමඨහනක් විදිහට ගන්නවා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික ගමනේ අවසානය නෙවෙයි. ඒක ප්‍රයිමරි ටෙක්නික් එකක් විදිහට විතරයි පාවිච්චි කරන්නේ. එතකොට මේ සමත පූර්වාංගම විදර්ශනාව කියන්නේ සීලයක පිළිදලා සමත කමඨහනක හිත සංවර කරගෙන සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පජානාති කියපු විදිහට අන්නේ සමාධිමත් වෙච්ච සිතින් ලෝක යථාර්ථයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම විදර්ශනා වැඩි වෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනුපූර ප්‍රතිපදාව. හැබැයි ඔබ සමහර විට මෙතන ඉන්න පුළුවන් සසර හුඟක් නොවන දිනු කරපු ඇත්තන්. අන්නේ වගේට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ විදර්ශනා පූර්වංගම සමතය. ඒක වේගවත්වම කෙලෙස් දුරු කරන අවිද්‍යාව දුරු කරන ක්‍රමය. කෙටියෙන් කිව්වොතින් මේ හැට රූපයක් පේනකොටම මේ පේන රූපය නිරුද්ධ වෙච්ච රූපයක් මේක තේරුම් ගන්නේ මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියන මට්ටමෙන් කියලා නෝනක් ඇදීම. බාහ්‍ය දාරු කිරෙවැණි අයට දිත්තේ දිට්ඨ මතං ආදී දේශනා කළේ මෙන්න මේ සඳහා. එතකොට ඔබට සිත සීලයක පිහිටලා සමත කමඨහනක් වඩලා ස්කන්ධ ධාතු ආයතන ආදී අනිකතාවය මෙහෙ කරන්න පුළුවන්. එහෙම මෙහෙ කරනකොට බාහිර රූපෙන් හිත නිදහස් වෙනවා. නිදහස් වෙනකොටම ඒ නිදහස් වීම හිතන වර්තමාන හිතත් මනංච පරිදි ධම්මේ චෝපජිති මනෝවිඥාන කියන අවස්ථාව කියලා දැකලා එතෙන්ට තත්ත්ව විපස්සතිය කියපු විදියට එතෙන්ට හිත තියලා එහි අනිත්‍යතාවය බැලීම. එතකොට යත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති පටිගංග රූප සංඥාංච එත්තේ සාචිද්දතේ ජටං කියන දෙන්න. නාම රූප දෙකෙන්ම නිදහස් වීම කියලා කියන්නේ මේක. එතකොට මේක තමයි ආධ්‍යාත්මික ගමන මාර්ගය. එතකොට මෙන්න මෙතෙක්ට විශ්වාසයේ තියලා කටයුතු කළොත් තමයි අපේ ආධ්‍යාත්මික ගමන සාර්ථක වෙන්නේ. එතකොට ධර්මයට එනකොට තියෙන ඕන ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි ශ්‍රද්ධාව කියන එක. ශ්‍රද්ධා මූලික සම්පේති කුසල ධර්මා කියලා දේශනා කළා. ශ්‍රද්ධාව තමයි හැම කුසලයකම පදනම කියලා. Confidence is the foundation of all wholesome activities. සියලු කුසල ධර්මවල පදනම ශ්‍රද්ධාව කියලා. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියන්නේ සද්ධාතේ තථාගතස්ස බෝධින් කියන විදියට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන විශ්වාසණියක්. බුදුරජාණන් වහන්සේ දුකෙන් නිදහස් වෙන්න හිතේ උපරිම සතුට ලැබීම සඳහා යම්කිසි අනුශාසනාවක් කළා නම් අන්න ඒ අනුශාසනාව පිළිපදිනකොට අපේ ජීවිතේ ඉක්මනින්ම සැනසීම සතුට ලැබෙනවා කියන තියෙන විශ්වාසය. එතකොට අද අපට ධර්මඥානෙ අඩුවක් නෑ ඇත්තෙන්ම. අපි හුඟක් ධර්ම කාරණා දන්නවා. බුදුරජාණන් වහන්සේවත් අපි විශ්වාස කරනවා. සරත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලාත් විශ්වාස කරනවා. අපේ දින අඩුව මොකද්ද? මෙන්න මෙතන තියෙන ශ්‍රද්ධාව නෑ. ඒ කියන්නේ ශ්‍රද්ධාව නෑ කියන්න බෑ. ශ්‍රද්ධාව අඩුයි අපේ. ඒ කියන්නේ ධර්මයේ පුහුණු කිරීම තමයි උවේගයෙන්ම සතුට ලබන්න තියෙන ක්‍රමය කියන එක ගැන අපේ පරිපූර්ණ විශ්වාසය නැහැ. අන්න ඒක තියෙනවා නම් අපි ජීවිතේ ඉහළම තැනින් තියාගන්නේ ධර්මයේ හැසිරීම. ඒක පින්නතුණි මාසෙට එක දවසක් කරන දෙයක් නෙවෙයි. ඒක තමා ජීවිතේ වැඩිපුර භාවිත කරන්න ඕන දෛනික ජීවිතේ. අපි තමන පියවරක් පාසාම මේ දහමත් එක එකට බද්ධ වෙලා තියෙනට ඕන. එහෙම ගිහිල්ලා අපි ගන්න හුස්ම රැල්ලක් පාසා සෝ සතෝ වාස සති සතෝ පාස සති කියනකින් පටන් අරන් අනිච්ඡාන පස්සේ විහෙරති අස සිස්සාමිදි සික්කති අනිච්ඡාන පස්සේ විහෙරති පාස සිස්සාමිදි සික්කති මට්ටමට ගිහිල්ලා පරිණිස්සග්ගාන පස්සේ අස සිස්සාමිදි සික්කති පටිනිස්සක් ගාන පස්සේ පසසි සාමික සික්කති මට්ටම කරාම යන්නට ඕන. ඒ කියන්නේ අපට ඇස් දෙක අරගෙන විදර්ශනා වඩන්න පුළුවන්. අපි බොහෝ විට හිතන්නේ භාවනා කරන්නේ ඇස් දෙක වහගෙන කියලා නේද? අපි බොහෝ විට හිතන්නේ නිවන් දකින්නේ ඇස් දෙක වහගෙන කියලා නේද? පස්සග මහණුන් සෝවාන්මනේ ඇස් දෙක වහගෙනද? පස්සග මහණුන් රහත්තුනේ ඇස් දෙක වහගෙනද? ඇස් දෙක අරගෙන. බාහ්‍ය දාරුචීරිය රහත්තුනේ ඇස් දෙක අරගෙන ඉන්න වෙලාවේ. පොක්කසාති අනාගාමීවනේ ඇස් දෙක අරගෙන ඉන්න වෙලාවේදී. අපි එන්නේ ඇස් දෙක අරගෙනද වහගෙනද කෙනෙමෙ වැදගත් වෙන්නේ. අපි කොයිතරම් සති සම්පජඤ්ඤය තුල සීලසාන වන තුල ඉන්නවාද කියන කාරණය. මේ ශාසනය බොහෝ දිනක් මාර්ගඵල ලැබුවේ ඇස් දෙක අරගෙන බණ අහද්දී. හැබැයි උපරිම ලෙස මේ යථාර්ථයට හිත තියාගෙන හිටියේ. ඒ ධර්ම ශ්‍රවණේ විමුක්තායතනයක් වනසේ හිටියොත් ඒ ධර්ම ශ්‍රවණියත් භාවනාවක්ම වෙනවා. භාවනාවෙන් තොර ධර්ම ශ්‍රවණියක් නැත කියලා කියන්නේ. භාවනාවෙන් තොර ධර්ම ශ්‍රවණියක් නැත. There is no listening to Dhamma without practicing meditation. අපි ඇත්තටම බණ වෙලාවත් භාවනා කරන වෙලාවත් සමහර විට ඇස් දෙක වහගෙන භාවනා කරනට වඩා වේගයෙන් සිහිය නෝන දින වෙනවා. ඇස් දෙක අරගෙන නිසිසේ නිසි ධර්මයක් අහනවා නම් අපි. එතකොට අප හුඟාක්ම බුද්ධිමත් අය නම් gifted අය නම් අපට විදර්ශනා පූර්වංග සමතට යන්න පුළුවන්. කොහොමද යන්නේ? මේ ඇහැට රූපයක් පේනකොටම අපි දක්ෂ වෙන්න ඕන. මේ පේන රූපය හඳුනා ගන්න මොහොත චක්කු විඤ්ඤාණ අවස්ථාව නෙවෙයි මනෝ විඤ්ඤාණ අවස්ථාව කියලා. මේත මොහොතට කලින් ඇසට පතිත වෙච්ච රූපය තමයි මේ මනෝ විඤ්ඤාණය හඳුනාගන්නේ. ඉතාම සරල උදාහරණයක් කියනවා නම් අපි කලමත් මේ උදාහරණය කිව්වා. අපි කෑම ටිකක් කනකොට අපි කෑම කන්නේ පිඟානේ තියෙන කෑම දිහා බලාගෙනනේ. දිවට රසයක් එනකොටම අපට හිතෙන මොකද්ද? මේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමේ කියලානේ. ඇත්තටම මේ මොහොත රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද? ඔව්, මේත මොහොතට කලින් පිඟානේ තියෙන කෑම මේ මොහොතේ අර දත් වලින් හපලා කෙලත් එක මිශ්‍ර වෙලා කටේ තියෙන කෑම ටිකේ රස තමයි මේ මොහොතෙන්නේ. හැබැයි අපට හිතෙන කොහමද? ඔව්, මේ රස දැනෙන්නේ මේ වෙලාවේ පිඟානේ තියෙන කෑමේ කියලා. අපිට නිකමටවත් රස දැනෙනකොට හිතට තියෙන කටේ තියෙන කෑම ටික මතක් වෙලා තියෙනවද? කවුරු හරි කිව්වොත් නම් මතක් වෙන්නේ නේ. අපි හැමදාම පිඟානේ තියෙන කෑම ටික දිහා බලාගෙන තමයි කටේ රස වින්දේ. අන්නේ උදාහරණේ හැම තැනටම ඇප්ලයි කරන්න. භාවිත කරන්න. අපිට හැම වෙලාවෙම දෙයක් ගැන හිතෙන රූපයකුත් එක්ක ඕනෑම වෙලාවක බලන්න. ගෙදර ගැන මතක් වුණත්, දරුවෝ ගැන මතක් වුණත්, වාහනය ගැන මතක් වුණත්, ශ්‍රී ලංකාවේ ඔබ ඉපදිච්ච ගෙදර ගැන මතක් වුණත්, ගිහපු ඉස්කෝලේ මතක් වුණත්, හැම දෙයක් මතකින් රූපයකුත් එක්කනේ. මෙන්න මේ රූපයක් එක මතක් වීමට කියනවා භවය කියලා පින්නතුනි. ඒ භවයට පදනම් වන්නේ අවිද්‍යාව. ඒ නිසා විදර්ශනාවෙන් කරන්නේ මොකද්ද? මෙන්න මේ අවිද්‍යාව හා භවතණ්හා කියන දෙක දුරු කරලීමයි කරන්නේ. අවිද්‍යාව හා භවතණ්හා. The purpose of practicing insight meditation is that reducing ignorance and attachment to the world, the process of becoming. භවයට සා භවයේ තියෙන ආසාව දුරු කිරීමයි, ඒ සඳහා මූලික වන අවිද්‍යාව දුරු කරලීමයි විදර්ශනාමි කරන්නේ. අප නිතරම හිතන්නේ මේ අපේ වටේ ලෝකයක් තියෙයි කියලා. මේක තමයි භවය කියලා කියන්නේ. අප වටේ ලෝකයක් තියෙයි කියලා කියන එකෙන් කියන්නේ අපට අවිද්‍යාව තියෙනවා කියන එක. අපි වටා ලෝකයක් තියෙයි කියලා හිතන් ඉන්න එකෙන් කියන්නේ මොකද්ද? නැවත අපි උපතකට සූදානම් වෙලා ඉන්නේ. ඒ පේන භවයේ කාමලෝක මට්ටමේ නම් කාමලෝකෙට එන සූදානම්. ඒ පේන මට්ටම රූපලෝක මට්ටමේ නම් නැවත රූපලෝකෙට එන සූදානම්. ඒ පේන මට්ටම අරූපාවචර මට්ටම නම් අරූපාවචර ලෝකෙක නැවත පිළිසිඳ ගන්න සූදානම්. නැවත පහර වෙන සූදානම්. එතකොට විදර්ශනාය කරන්න මොකද්ද? ඔබට වේගයෙන්ම අවිද්‍යාව දුරු කරන්න අවශ්‍ය නම් ඔබ කරන්න ඕන ඇහැට රූපයක් පේන හැම මොහොතකම ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි කියලා බලන්න. ඒ දකින රූපයට පාදක වෙච්ච මුල් රූපය, වර්ණ රූපය, ඊට පාදක වෙච්ච චක්කු ප්‍රසාදය, චක්කු විඤ්ඤාණය, චක්කු සම්පස්සජ වේදනාව, රූප සංඥා, රූප සංකේතන මේ සියල්ලක්ම නිරුද්ධ වෙච්ච මොහතකයි මම මේ රූපය හඳුනාගන්නේ කියලා දකින එක. ඒ දකින්නේ මේ වෙලාවේ මනෝවිඤ්ඤාණයෙන්. ඒ මනෝවිඤ්ඤාණයක් දිගට තියෙන එකක් නෙවෙයි. ඒක අහුත්වා සම්බතං හොත්වා නවයිසති. පෙර නොතිබි හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. අහුත්වා සම්බුතං හුත්වා නවවෙසති. Not being occurred comes to occurrence. Being occurred will not go to occurrence. අහුත්වා සම්බුතං හුත්වා නවවෙසති. පෙර නොතිබි හට ගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. පින්නතුනි බලන්න ධර්මයේ සාන්දෘෂ්ටික බව අකාලික බව දකින කැමති නම් මෙන්න මේ යථාර්ථයට හිත තියන්න. මෙහෙම හිත තියෙන මොහොතේ අපි බලයෙන් නිදහස් වෙනවා. මේ සිතන මොහොතේ අපේට අපේ හිතේ කිසියම් කෙනෙක් ගැන රාගයක් අද්වේෂයක් නැහැ. නිරුද්ධ වෙච්ච රූපයක් ඇති ලෝකෙක වැඩදියක් තියා මෛත්‍රිය වඩනවත් අසුභේ වඩනවත් කෙනෙක් දෙයක් අපට ඉතුරු වෙන්නේ නැහැ පිළිතුරු. එනිසා දවසට අඩු ගානේ අරමුණු පහක් මේ අකාර්තයෙන් හිතන්න. ඇහැට රූපයක් පේනකොට, කෙනෙක් මතක් වෙනකොට, ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, දිවට රසයක් දැනෙනකොට, කයට පහසක් ලැබෙනකොට උත්සාහ කරන්න මේ මම මේ අරමුණ තේරුම් ගන්නේ රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච ස්ථානයක කියලා. අර පිඟානේ උපමාව, කැමටිගේ උපමාව සිහිපත් කරගන්න. කැමේ රස දැනෙනකොටම Taman දැස්ස වෙන්න මේ කැම රස දැනෙන්නේ. ඒකට මේ උදාහරණයක් විතරයි මේ කියන්නේ. උදාහරණයකට මේ ගන්න කියන්නේ ඒකත් යථාර්ථේ නෙමෙයි, ඒකෙත් ගැඹුරක් තියෙනවා. අපි නිකන් අපට තේරෙන භාෂාවෙන් මේ උදාහරණයක් විදිහට ඒක කියුවේ. එතකොට කැමක් රස විඳිනකොට අපි දන්නේවා නම් මේ රස දැනෙන්නේ දිවේ තියෙන කෑම කියලා, කටේ තියෙන කෑම කියලා අපට ඒ කෑම ගැන ආසාවක් හටගන්නවද? අනේ මේ කෑම ටික මම පිඟානේ පැත්තකින් තියලා තියන්න ඕන කියලා ආයේ කඩ අතට අරගෙන තියනවද අපි? පින්නතුණි එහෙම කිසිම දෙයක් අපට එලා ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේම තමයි අපි යම් රූපයක් ගැන, ශබ්දයක් ගැන, ගන්ධයක්, රසයක් ගැන කුමන අවස්ථාවක අපට ආසාවක් හරි යමනාපයක් හරි ඇති වෙනවා නම් ඒ වෙලාවේ හිතන්න මේක මේ මන් තේරුම් ගන්න අවස්ථාව මනෝවිඤ්ඤාණ අවස්ථාව කියලා. එහෙම සිහි කරන මොහොතේම අපි රූපේ නිදහස් වෙලා තියෙන්නේ. රූපේ නිදහස් වුණා කියලා කියන්නේ අපට ඇලෙන්නවත් ගැටෙනවත් ස්ථානයක් නැහැ. සරල උදාහරණයක් කියනවා නම් අපිට ආසේ තාරකාවන් දකිනකොට සමහර තාරකා වලින් ආලෝකය නිකුත් වෙලා පෘථිවියට ඒ ආලෝකය එන්න ආලෝක වර්ෂ 100 ගණන් ගිහිලා සමහරට. සමහර තාරකා වලින් මේ පෘථිවියට ආලෝකය එන්න ආලෝක වර්ෂ ලක්ෂ ගණන් ගිහිල්ලා. ඒක තත්පරයකට හැතැම් 185,000ක වේගෙන් ඇවිල්ලා අවුරුදු 100 ගණන් ගිහිල්ලා තමයි මේ පෘථිවියට ආලෝකය පතිත වෙන්නේ. අන්නේ ආලෝකය පතිත වෙන ඇතැම් ග්‍රහලෝකවලදී ඒ ආලෝකය අපට පේනකොට ඒ ග්‍රහලෝකයේ තිබිච්ච ස්ථානවත් නැහැ. දැන් ඒ ඔක්කොම විනාශ වෙලා මේට අවුරුදු ලක්ෂ ගණනකට කලින්. නමුත් තාමත් අපට ආලෝකය පේනවා. අපට ඒකේ පින්තූරයක්වත් ගන්න පුළුවන්. පින්තූරේ අනේ උදාහරණයක් මතක් කරගන්න. ඒ ආලෝක වාස්ස ලක්ෂ ගානකට කලින් ආපු ආලෝකයයි ඒකත් අතීතය. මේ මොහොතේ ඔබ ඉස්සරහා පේන මේ හාමුදුර හඳුනා ගන්න රූපය ඒකත් අතීතයමයි. මේ මොහොතේ ඔබේ කනෙන් හඳුනා ගන්න සද්දයක් අතීත. මේ අවස්ථාවේ ඔබ ඇසෙන් හඳුනා ගන්න මේ රූපය අතීත අත්දැකීමක්මයි. ආලෝක වර්ෂ සිය ගානකට කලින් ග්‍රහ ලෝකෙන් ආපු ආලෝකය වගේම තමයි. ඒකත් අතීත, මේකත් අතීත. කාල කරස්සේ වෙනස විතරයි තියෙන්නේ. එතකොට පින්නතුනි බලන්න මේ මොහොතේ එක තත්පරයක් මේ යථාර්ථය තුළ ඉන්නේ. ඒ මොහොත තුළ අපේ කෙලෙසුන්ගේ නිදහසල තියෙනවා. අවිද්‍යාවේ නිදහස වෙනවා කියලා කියන්නේ රාග දේශ දෙක ගැන කතා කරන අභ්‍යාස ඉතුරු වෙලා නැහැ. නමුත් අපි අනුපූර ප්‍රතිපදාවේදී සමත පූර්වගම විදර්ශනාවේදී සීලේ පිටරා සමතේ වැඩලා ඒ සමාධිමත් වෙච්ච සිදින් තමයි මේක සිහි කරන්නේ. ඒක හොඳයි. අපි ඒක කරන ගමන් විශේෂයෙන් ඔබ හුඟක් බුද්ධිමත් අය. ඔබ ශ්‍රී ලංකාවේ රට කිපදිච්ච හැටියට මෙච්චර දුර ගමනක් ඔබ ආවේ ඒ බුද්ධිමත් බව නිසාමයි. ශ්‍රී ලංකාවේ ඉඳලා තියෙන දුරම ගමනාන්තය මේ නේද? දුරම ගමනාන්තයට ඔබ ලොකු සටනක් දීලා අධ්‍යාපන ආදී සියලු ඉලක්ක පසු කරලා මේ ආපු ගමන. ඒකෙම පේන ඔබට මේ ධර්මය තුළ දිගු ගමනක් යන්න පුළුවන්. ඒ බුද්ධිය ඔබ තුළ තියෙනවා. ඒ පින ඔබට තියෙනවා. ඒ නිසා තමයි ඔබට මේ ධර්මය ඇසෙන්නේ. අන්න ඒක ඇසෙනකොට අපි දක්ෂ වෙන්නට ඕන උපරිම ලෙස මේ යථාර්ථය තුළ, මේ සත්‍ය තුළ, මේ ධර්මය තුළ අපේ හිත පිහිටවන්න. අපි විශ්වාසය තියාගන්න ඕන පින්නතුන් මෙන්න මේ දර්ශනයට. මේ දර්ශනයට තමයි කියන්නේ පොඹේ අනුසුතිසු ධම්මේසෝ කියලා. පෙර නොයසෝ විරෝ දහමසක් පහරණා කියලා භාගතුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවම දේශනා කරන්නේ මෙන්න මේ අතරතේ. පටිසෝතගාමෙන් නිපුණං දුද්දසං අනුන් කියලා කියන්නේ මෙන්න මේ අතරතේ. මේ ගොළුගම්බර යන ධර්ම. මේක ඉතාම සියුම් නුවරට ගෝචර වෙන පඬිත වේදනි වූ ධර්මයක් කියන්නේ මේකයි. මේ දර්ශනය වෙන කිසිම තැනක ලෝකේ නැහැ. අරුපාචර ධානය ලබාගෙන ඒ මට්ටමට දිනු කරපු කෙනෙකුටවත්, රූපාචර ඥාන ලබාගෙන අවිඥාලාභී කෙනෙකුටවත් මේ අර්ථය තේරුම් ගියේ නැහැ. ආලාර කාලා මුද්දකරා පුත්‍රවැණිය ඇයට, අසිත කාල දේවවැණිය ඇයට, ඒයටවත් මේ අර්ථය තේරුන්නේ නැහැ. මේ අර්ථය අනාවරණය කරගන්නයි බෝධිසත්ත්ව උතුමෙක් මේ ලෝකේ පහළ වෙලා සම්මා සම්බුද්ධත්වයේ සරත ධර්මණ ලැබීම තුළින් පමණයි ලෝකයට මේ ධර්ම අනාවරණය. එනිසා පින්නතුනි සිල්වන්තව සමත භාවන වඩන ගමන් මෙන්න මේ යථාර්ථයේ දවසකට අරමුණු 5ක 10ක 50ක 100ක 500ක සිත පිටුවාගෙන දක්ෂ වෙන්නේ. ඒ දක්ෂ වෙන මොහොත සඳහන් කරන්නේ යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. මේ යථාර්ථයේ දැකීමෙන් ධර්මයේ දැකීමෙන් එක දවසක් ජීවත් වුණා කියන්නේ අවුරුදු 100ක් ජීවත් වුණා වගේ. ඒ නිසා මේ යථාර්ථයේ දැකීමෙන් අවුරුදු 10ක් ජීවත් වුණා කියන්නේ අවුරුදු 10ක් ජීවත් වුණා වගේ. ඒ නිසා අපි නොතන මෙන්න මේක තමයි ප්‍රඥාවේ ඉහළම අවස්ථාව. එතෙන්ට එන්න අපි එකතකින් මේ නුවණ සුතමේ ඥාණයෙන් අසහා දැනගෙන ඒකට කියන සුතමේ පඤ්ඤා කියලා ඒක නිතර නිතරම සිහි කරන ඕන. ඒකට කියන චින්තාමේ පඤ්ඤා කියලා. අන්න ඒක වඩාත් යථාර්ථය වඩපත් කරන්නට සමත විදර්ශනා දෙක වඩන්නට ඕන. ඒක භාවනාවේ පඤ්ඤා. සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාවේ පඤ්ඤා. මෙන්න මේකෙන් ජීවත් වීම තමයි සැබෑ ලෙසම ඔබේ ජීවිතයට උපරීම වටිනාකමක් ලබා දීම. මෙන්න මේ තුළ ජීවත් වීම තමයි මේ සම්බුද්ධ ශාසනයෙන් උපරීම ඵල නෙලා ගැනීම. පින්නතුනේ සඳහා අපි මුලින් ටික වේලාවක් සමත භාවනාවක් වඩලා හිත සමාධිමත් කරගෙන මේ කුසල අරමුණ අපි හිත භාවිත කරමු. අපි මුලින් කරන්නේ එක කුසල අරමුණක සිත දියුණු කිරීම. ඉතින් පින්නතුන් ජීවිතේ පුහුණු කරපු මේක විදිහේ සමත භාවනා ඇති බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව ආදී ඔබ වඩාත්ම කැමැතිම භාවනාවක් ඔබට මේ වෙලාවේ කරන්න පුළුවන්. හැබැයි අතර අපි එක භාවනාවක් ගැන පැහැදිලි කරනවා. අපි මේ වෙලාවේ මෛත්‍රී භාවනාවට මූලිකත්වය දීලා මුලින් මෛත්‍රී භාවනාව වඩලා විනාඩි 5ක් විතර, ඊට පස්සේ අපි බුදුගුණ භාවනාවක් ටිකක් වඩලා ආනාපාන සතියක් ටිකක් පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර ඔබ වඩාත්ම පහසු භාවනාවක් ඔබට තියෙනවා නම් ඒක මේ වෙලාවේ පුහුණු කරන්න පුළුවන්. සමත භාවනාවක් විදිහට වර්තමානය තුළ හිත තියාගෙන එක කුසල අරමුණක සීල සත්ත්ව සුවපත් වෙත්වා කියලා හරි, නැත්නම් බුදුරජාණන් වහන්සේ ළඟ තිමිට අරහං ආදී බුදුගුණයක් සිහිපත් කිරීම, නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා බෝධ රූප මෙනෙහි කිරීම, නැත්නම් ජීවිතං අනියතං මරණං නියතං කියලා මෙනෙහි කිරීම, ධර්මයේ තියෙන ස්වාකාත ආදී ගුණයක් සිහිපත් කිරීම, මේ ආදී කමඨහනක් ඔබට භාවිත කරන්න පුළුවන්. එයතර අපි මේ වෙලාවේ මෛත්‍රී භාවනට මූලිකත්වය දෙමු. ලෞකික කුසල අතර ඉහළම කුසලයේ විදියට භාගතුන් වහන්සේ දේශනා කළේ මෛත්‍රී වැඩීම. ඒක එකහතකින් ලෞකික කුසලයේ දිනු කරගන්නටත්, අනෙක් අතෙන් හිත සමාධිමත් කරන සමත කමඨහනක් විදියටත් භාගතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මෛත්‍රී චින්තාව පුහුණු කරන්න අපි සෝදානම් වෙමු. ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගන්න. ශරීරය ඍජුව තියාගන්න. ඔබ ඉන්න ඉරියව්ව ගැන මදක් සිහිපත් කරන්න. හිස සිට පාදාන්තය දක්වාත්, දෙපා සිට හිස දක්වාත් ඉඳගෙන ඉන්න ඉරියව්ව මදක් සිහිපත් කරන්න. ඉරියව ගැන සතිමත් බවින් යුතුව අප වර්තමානය තුළ සිත පිහිටුවා ගනිමු. නාසය ආශ්‍රිතව සති නිමිත්තේ හිත තියාගන්න වර්තමානය තුළ. එහෙම වර්තමානයේ සිටින ගමන් අපි මේ ස්ථානයේ සිට ලෝකයේ පුරා වැඩ සිටින වෙසෙන සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රී සිතුවිල්ල පතුරවා හරිමු. මෙම ස්ථානයෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සුවපත් වෙත්වා. මෙම ප්‍රාන්තයෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්ත්වෙත්වා, ශාන්ත සුවයට පත්ත්වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා.

ලෝකෙහි වෙසෙන සියලුම දෙනා මගේම දරුවන් මගේම දෙමව්පියන් සහෝදර සහෝදරියන් සේ දකිමින් ඒ හැමට මා මෙත් සිතින් සෙත් පතනවා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් සාදු. පින්වත්නි, අපට ලැබිලා තියෙන කාලය හැටියට අප මේ ටික වේලාවයි භාවනා පුහුණු කලේ. ඉතින් මේ වගේ වැඩසටහනකදී අපි මෙතනින් ලබා ගන්නා වූ දැනුම, ඒ ශක්තිය රැගෙන ගිහිල්ලා නිවසේදී අපි හැකිතාක දුරට මේ කරුණ පුහුණු කරන්නට ඕන. ඉතින් පිරිසක් එකකට ඉන්නකොට අපට එයාගේ ආධ්‍යාත්මික ශක්තිය අපට උවමාරු කරගන්නට පුළුවන්. ඉතින් ඒ ශක්තිය ඇතුව අපි ඊළඟ වැඩසටහන වෙනකම්ම ඒ ශක්තියෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕන. ඉතින් පින්වතුනි, මේ වගේ සමත කමඨහන් අපට 40ක් බුදුදහම තුළ දේශනා කරනවා. ඉතින් මේ හැම කාරණයක්ම අනාවරණය කරගන්න බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේ සසර බොහෝ කාලයක් දාන ආදී පෙරුන් දහම් පිරුවා. ඒ අනාවරණය කරපු දහමක් තමයි අපිට මේ ලැබුණේ. ඒ දහම ස්වාමීන් වහන්සේලා වසර 2500කට අධික කාලයක් ඉගෙනගෙන පුහුණු කරමින් රැකගෙන පරපුරෙන් පරපුරට රැගෙනවිලා අපට දායාද කළ දෙයලා තියෙනවා. ඉතින් අපි තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම අය. මේ උතුම් දහම මුළු කල්පයක් තුළ ලොවට ලැබෙන අසිරිමත් නැවුම්ම පණිවිඩය අහන්නට පුහුණු කරන තරම් ඔබ අපල භාග්‍යවන්ත වුණා. අන්නේ පින ගැන නිතර නිතරම අපි හිතන්නට ඕන. අපි ගැන ලොකු සතුටක් ඇති වෙන්නට ඕන. මේ දහම ලබන්න තමයි අපි සසර උඟා පින්කම් කළේ, ප්‍රාර්ථනා කළේ. ඒ නිසා අපේ ශරීරයේ දකින මොහොතේත් අපි ගැන ලොකු ගෞරවයක් ඇති වෙන්නට ඕන. මේ ශරීරයේ හිමි පුද්ගලයා මේ දහම ලබන්න බොහෝ කාලයක් ආපු කෙනෙක් කියන එක ගැන අපි හිතන්නට ඕන. එහෙම හිතුවම අපේ කෙස් ගහක් ගැන වුණත් අපට ලොකු ගෞරවයක් හටගන්නේ. ඒ කෙස් ගහක් වුණත් ලබන්න මේ කල්පගානක මේ කර්ම ශක්තියක ප්‍රතිඵලයක් නේ. ඒ නිසා අපි රහත් වුණොතින් අපේ කෙස් ගහට කොච්චර වටිනකමක් ලැබෙනවා කියලා ඔබ දන්නවනේ. මේ ශරීරේ දරාගෙන ඉන්න කෙනා මනස දිනු කළ රහත් වුණොතින් අපේ කෙස් ගස් මනුෂ්‍යයන් විතරක් නෙවෙයි දෙවි ලෝකේ දෙවිවරු ඇවිල්ලා ධාතු කරඬු වරන් ඇවිල්ලා කරඬුවේ තියාගෙන අරන් ගිහිල්ලා පුද පූජා කරනවා. ඒ තරම් වටිනාකමක් අපේ කෙස් ගහටත් ලැබෙනවා. අපි පාවිච්චි කරපු බඩු භාණ්ඩ වලටත් වටිනාකමක් ලැබෙනවා. අපේ පයට පෑගෙන දූවිලි ටිකක් වටිනවා ඊට පස්සේ. ඒ තරම් වටිනාකමක් අපේ ජීවිතේට ලබා දෙන දහමක් මේ දේශනා කරේ බුදුහාඳුරෝ. නිකන් දහමක් නෙවෙයි. නමුත් අද අපි මිය ගියාට පස්සේ අපිට කොච්චර උපාධි තිබුණත්, අපිට කොච්චර ධනිය තිබුණත්, අපේ දරුවෝ කොච්චර ඉහළ විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තා, අපි කොච්චර ඉහළ තාක්ෂණ වාහනයක් පාවිච්චි කළා, මිය ගිහිල්ලා පෑ කීපයක් ගෙදර තියාගෙන ගෙදරුණු තයින් කරනවා. ඊට පස්සේ ගෙන මොචරේක දානවා. ඉතින් බලන්න අපේ ජීවිතවලට අද තියෙන වටිනාකම සහ බුදුදහම තුළින් අපට ලබා දෙන වටිනාකම බලන්න. එනිසා සැබවින්ම අපේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න කැමති නම් අපේ මේ ජීවිතයට අපේ හිතට දහම එකතු කරන්නට ඕන. ඒ දහම කියන්නේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්න මට්ටමට අපේ ජීවිතය සකස් වෙන්නට ඕන. අත්ථි වික්‍රමේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය. සිය විශිෂ්ට නෝනින් යමක් දැනගන්න තියෙනවා නම් ඒ තමයි සංගීතයේන පංච පාදනකන්ද ස්කන්ධ පංචකයේ දැනුවත් වීම. අත්ථි වික්‍රමේ ධම්මා අභිඤ්ඤා පහතම්බා. විශිෂ්ට නෝනින් යමක් ප්‍රහාණය කරන් තියෙනවා නම් අවිද්‍යා භාතන්නා දෙක. අත්තිබේකවේ ධම්මා අභිඤ්ඤා භාවේ ධම්මා. විශිෂ්ට නොවනී යමක් භාවිත කරන් තියෙනවා නම් ඒ තමයි සම්පති දර්ශනා දෙක. අත්තිබේකවේ ධම්මා අභිඤ්ඤා සච්චිකා ධම්මා. විශිෂ්ට නොවනී යමක් සාක්ෂාත් කරන් තියෙනවා නම් ඒ තමයි විද්‍යා විමුක්ති දෙක. මෙන්න මේ සඳහා අපේ සම්පූර්ණ අවධානය කැපවීම අප සිදු කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් මෙතෙන් පටන් සම්බුදු පූජා පැවැත්වෙනවා, දානේ ලැබෙනවා. අනේ කාලය තුර ඔබ දක්ෂ වෙන විදර්ශනා භාවනා වඩමින් මේක කරන්න. ඇහැට රූපයක් පේනකොට රූපේ නිරෝධය බලන්න. දිවට රස දැනෙනකොට දිවත් රසයත් නිරෝධ වෙච්ච තැනක මනෝවිඤ්ඤාණය තේරුම් ගන්නවා කියන හැඟීමෙන් ඒක කරන්න. ඒ නිසා මේ තමන්ට ලැබෙන විවේකයේදී උපරිම ලෙස විදර්ශනා පුරුදු කරන්න. විදර්ශනා වඩමින් මේ සිතුවිලි හිතමින් ඔබ කටයුතු කරවතින් ඔබ කරන හැම දෙයක්ම භාවනාවට ඇතුළත් වෙනවා. ඒ නිසා එහෙම කරන්න ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ උතුම් කුසල බලයෙන් ඔබ හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහාම මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාය නින්දුක්ඛං භයං පන්තාය නින්භයං සෝකම් පන්තාය ච නිස්සෝකං හොන්තු සම්මේ පිපානිනෝ.